භාවනා යෝගියෙක් භාවනා කිරීම නෙමෙයි දක්ෂකම. තමන් වඩන භාවනාව කුමක්ද කියලා නිවැරදිව තේරුම් ගන්න එක. ආහාරය මේක ආහාරය කියලා හඳුනා ගන්නවා. හැබැයි එයාට වඩා ප්‍රතිඵලය වැඩි ඒ ආහාරය තුළ තියෙන ධර්මතාවය දන්න කෙනා. මේක ඇඟේ පාසුවට හොඳයි. මේක මේ ආහාරයේ බ්‍රහ්මචර්යාවට හොඳයි. මේ ආහාරය වල අඹුල් වැඩි. මේක ආවල් ඉන්ද්‍රියට හොඳයි. මේකේ සීනි වැඩි. මේකේ කයේ පැවැත්මට ආවල් ඉන්ද්‍රියට හොඳයි. මෙන්න මේ විදියට මේ ආහාරවල තියෙන මේ මූලධර්මය හොඳට දන්නවා නම් ආහාරය අඳුරන කෙනාට වඩා ආනිසංස එයාටලු වැඩි. ධර්මානුකූලව බලනකොටත් යම්කිසි ධර්මකාරණාවක් වැඩිපුර දන්න කෙනා කවුද? එයා ඉක්මනට නිවෙන්නේ. අඩුවෙන් දන්න කෙනා එයාට වඩා ප්‍රමාද වෙලාලු නිවෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ නමකට යම්කිසි ධර්මකාරණාවක් කවුරර කියනකොට ළඟ ඉන්න ස්වාමින්වහන්සේලාටත් තථාගතයන් වහන්සේටත් සම්බන්ධයෙන් බලනකොට වැඩිපුරම ඒ කාරණාව තුළ පරතෙටම නිවීම ඇති වෙන්නේ තථාගතයන් වහන්සේටයි. උන්වහන්සේ තමයි මේ ලෝකේ තියෙන සෑම ධර්මතාවයකම ආරම්භයත් මධ්‍යයත් අවසානයත් දකින්න පුළුවන් දක්ෂකම තියෙන්නේ. එහෙනම් අපි යම්කිසි දෙයක් කොච්චර තේරුම් ගන්නවද එච්චරට ඒක ඊළා වෙනවා. හොඳම උපමාවක් තමයි අපි පැන් වළඳන කෝප්පය. මේ පැන් වළඳන කෝප්පය ගත්තාම මේ පැන් වළඳන කෝප්පේදී අපි බලාගෙන ඉන්න මේ පැන් වළඳන කෝප්පේ කණ්ඩක් තියෙනවා. ඒක අදලා තින්නේ ඒ කෝප්පෙට දරන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා. ඒ බර ප්‍රමාණය ඌලන්න තමයි ඒක අදලා තින්නේ. ඒකට අපි බර දානවා වතුර වලින් නැතුව යකඩ. උන්ටට තලලා අඩියක් අඟලට විතර තලලා කිලෝ 25ක් විතර මේකට පොඩි කර ගුලිය වගේ හදලා දාලා අර අණ්ඩෙන් උස්සනකොට අණ්ඩ අතට එනවා. මොකද හේතුව මේ ඒ කෝප්පෙට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි ඒක. ඒකට වඩා බරපතල වැඩි. එතකොට මේ කෝප්පෙදී අපි ටිකක් කළා බලනකොට මේ කෝප්පය මේ හණ්ඩේ පොඩි පොඩි ධාරවල් තියෙනවා ලස්සනට කැටයන් වාගේ. හැබැයි ඒ ධාර ළඟින් තමයි මේක යන්නේ. ඇයි? සාමාන්‍ය තියෙන තැන්නට වඩා අර ධාරෙන් තැන්න පොඩ්ඩක් අඩුයි වල. එහෙනම් කවදරි කැඩෙනවා නම් එතනින් තමයි කැඩෙන්නේ. එහෙනම් මේක ලස්සනට ඇදුවට මේ කෝප්පේ ආපදාවක් ඇති වෙන්නේ ඒ ලස්සන තුලින්මයි. දැන් මේ විදිහට මේ කෝප්පේ ඇඩතල, මේ කෝප්පේ නිර්මාණ, මේ කෝප්පේ තියෙනකොට ඒ බර වැටෙන විදිහට ඒ කෝප්පේ ඒ වපසරිය හදලා තිනටි. මේවා එකින් එකට සතියක් විතර ගවේෂණය කරනකොට ඒ කෝප්පේ නිර්මාණය කරපු ආයතනයේ කෙනාට වඩා එයා කෝප්පේ පිළිබඳව දන්නවා. එහෙනම් ඒ කෝප්පේ පරිශීලනය කරන්න ඕනටි. ඒ කෝප්පේ යට කොටස පොඩ පොඩි, උඩ කොටස ලොකුයි. එහෙනම් කොහෙන් හරි තැනකින් පොඩ්ඩක් අදලා මේක පෙරලෙනවා. එහෙනම් මේක පෙරලෙන නිසාම අපි මේසයක මැදින් තියනවා, බිමින් තියනවා. අවදානම අඩු කරලා පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ දැනුම් අවබෝධ දෙනවා. එයාගෙන් ඒ කෝප්පේ කැඩෙන්න තියෙන අවස්ථා ගොඩාක් අඩුයි. ඒක කෝප්පේ හා හොඳට තේරුම් ගත්ත කෙනෙක්. ඒ වගේ තමයි මේ කමඨාණන්. අපි වඩා තේරුම් ගන්න කමඨාන අපි අවබෝධ කරන ප්‍රතිසතයට අනුව ඉක්මනට වැඩෙනවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේ අපි දැන් කමඨානට එනවා. කයේ නිවීම දෙස බලනවා. ඇත්තටම සැබවින්ම සත්‍ය වශයෙන්ම අපි බලන්නේ කයේ නිවීම කියන ධර්මතාවයේද එහෙම නැත්නම් අපේ දැනුමද? ගොඩාක් දුරට 75%ක්ම භාවනා යෝගින් බලන්නේ දැනුම. ඒක වරදක් නෙමෙයි. ඒක හේතුව තමයි එයා නිවීම හරියට හඳුරන්නේ නැතිකම. සියල්ලම සිතනම් සියලු දේ සිතවිලි වල ක්‍රියාකාරීත්වය නම් එයා ඒ සිත හඳුරගන්නේ නැත්තේයි. ඒ කියන්නේ සියල්ල සිත සියලු ක්‍රියාකාරීත්වයන් සිත. හැබැයි යා තාම සිත හඳුරගන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය හඳුරන්නේත් නැහැ. සියලු දේ තුළ ක්‍රියාත්මක වෙන්නේ සිත කියන එකත් එයා හඳුරන්නේ නැහැ. ඒ නිසා තමයි සිත හඳුරගන්නේ නැත්තේ. දැන් අපි වාඩි වෙලා කය දිහා බලනකොට අපට එතන විවේකයක්. විවේකයක් දැනෙනවා. ඇයි අපි නාම රූප ගනුදෙනු කරන්නේ? බම්බයක් විතර සිතින කය දියා බලන්නේ. ඒ කයේ නිවීම මෙනෙහි කරන භාවනා යෝගියාට සාමාන්‍යයෙන් ගොඩාක් දේවල් දැනෙනවා. විවේකයේ තමයි වැඩිපුර දැනෙන්නේ. ගොඩාක් බෞතරයක් ගත්තාම ඒගොල්ලන් කියනවා මේ විවේකේ අපිට ටක් ගල දැනෙනවා කියලා. මේ විවේකේ කියන්නේ මොකද්ද? එයාගේ දැනුම. එයා තුළ පවතින පීඩණයට සාපේක්ෂව අවිවේකයට සාපේක්ෂව කලබලකාරීත්වයට සාපේක්ෂව සංසුන් භාවයක්, තැම්පත් භාවයක්, නිෂ්කලංක භාවයක් යට දැනෙනවා. මේක ඉස්සෙල්ලාම යට දැනෙනවා. දැනෙන්න ගත්ත ගමන්ම ඒ භාවනා යෝගියා හිතනවා මේක තමයි කය නිවීම. වරදක් නැහැ ඒ භාවනා යෝගියාට සම්බන්ධයෙන්. මේක පරිපූර්ණ නැහැ. නිවීම කියන වචනය තුල ඇත්තටම අර්ථකථනය කරන්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න මානසිකත්වය. නිවීම කියලා කියන්නේ විවේකයක් නෙමෙයි. නන් නිඳ ගිය කට්ටිය හොඳටම නිවිලානේ. එතකොට විවේකයෙන් ඉන්න කට්ටිය ඒගොල්ලොත් නිවිලානේ. වැඩ කරන්නේ නැතුව විශ්‍රාම ගිය කට්ටිය ඒ කට්ටියත් නිවිලානේ. හැබැයි ඒගොල්ලෝ කවුරුත් රාත් වෙලා නැහැ. එහෙනම් මේ නිවීම කියන ධර්මතාවය තුල ඇත්තටම තියෙන්නේ මොකද්ද? ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න මානසිකත්වය. ඒක තියෙනවා නම් එයා නිවීම දෙස බලනවා. එයා බලන නිවීම තුල ඇලීමක් තියෙනවා නම් ගැටීමක් තියෙනවා නම් එයා ඇත්තටම නිවීම නෙමෙයි බලන්නේ. නිවීම වාගේ තියෙන දැනුමක් දියා බලන්නේ. දැන් අපි භෞතික නාම රූප දියා බලනකොට කුටියේ පාත්‍රයේ තියෙනවා, මේසයක් තියෙනවා, පුටුවක් තියෙනවා, පාපිස්සක් තියෙනවා, කොස්සක් තියෙනවා, මේ වගේ බඩු මුට්ටු තියෙනවා. මේ දියා බලනකොට ඇලීමකින් ගැටීමකින් තොරව බලනවා නම් එයා ඒ බලන දර්ශනේ දිට්ඨිය නිවීම. හැබැයි ඒක බලනකොට කොස් හතරනේ තියෙන කවුදන්නේ මෙතන තිබ්බේ? අර ආවනේ. එයා බලනකොට අර කතුගාල මෙතනින් තියලා ගිහිල්ලා. මේ විදියට පටිගියක් ඇති වෙනවා නම් ඒ පිළිබඳව හැලීමක් ඇති වෙනවා නම් ඒක දකින්න අලුත් කොස් එයියනේ හම්බ වුණේ. හරි ලස්සනයි. මේක නම් ඇතුළෙම තියන්න ඕනේ. ලිය තියලා බෑ. මේක අපිරිසිදු. මේක මේ මිදුල අතු ගන්න බෑ. මේක මේ ඇතුළට විතරක් පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ විදියට ඒ බඩමුට්ටු දකින්නකොට එයා ඇලෙනවා නම් එයා නොදැනුවත්ව ලෙංගතුකමක් වටිනාකමක් එනවා නම් ඒ පිළිබඳ එයාට ප්‍රියතාවයක් ඇති වෙනවා නම් එයා බලන්නේ නිවීම නෙමෙයි. ආයතන හය නිවුනාම ඒ ජීවියාට කොමක් සිද්ධවන්නේද කියලා කිව්වොත් එයා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබලා. ඇස කන දිව නාසය සම සිත කියන ආයතන හය නිවීමටපත් වුනාම මුළු ජීවියාම සමස්ත ජීවියාම නිවීමටපත් වෙලා එතනින් යට නිවනක් නැහැ. එහෙනම් මේ ආයතන නිවෙන්නේ නැති නිසා තමයි අපි නිවිලා නැත්තේ. අපි නිවිලා නැත්තේ ආයතන හය නිවිලා නැති නිසා. මෙන්න මේ ධර්මතාවය අපට වෙච්ච පළවෙනි වරද. ඇයි අපි නිවීම දෙස බලනවා. හැබැයි ඒක ඇත්ත නිවීම නෙමෙයි. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පවතින යමක් ඇද්ද? අන්න ඒක තමයි ඇත්ත නිවීම. ශ්‍රවණය කරනවා. ඒක නිවීමේ ශ්‍රවණයක්ද? එහෙම නැත්නම් පැවැත්මේ ශ්‍රවණයක්ද කියලා තේරුම් ගන්නේ ඒ ඇසීම තුළ. ඇලීමක් ගැටීමක් නැහැ. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව යම් කිසි දෙයක් අපට ශ්‍රවණය කරන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සෝතේට අනුව එයා නිවැරදිව සවන් දෙන කෙනෙක්. සම්මා දිට්ඨියෙන් සවන් දෙන කෙනෙක්. එයා සම්මා සෝතේ තුල ජීවත් වෙන කෙනෙක්. ඇයි? ඒ ඇයෙන කිසිම දෙය තුල ඇලීමක් ගැටීමක් නැහැ. ඒක සබ්දයක් විතරයි. හැබැයි මේ කමඨාණට සාපේක්ෂව අපේ ජීවිතය අරන් බලනකොට අපිට හැයෙන යමක් තියෙනවා නම් යම් කිසි දෙයක් අපි හා ගන්නවා නම් අනන්ත අප්‍රමාණ ඒ හැලීම ගැටීම අපි තුල ඇති වෙනවා. පටිගය ඇති වෙනවා. ඒ කම්පාව ඇති වෙනවා. සමහර වෙලාවට ඇඟුම් බර වෙලා අපට ආවේගශීලී වෙනවා. අපට ඒක දරා ගන්න බෑ. ඒක වරදක් නෙමෙයි. ඒක සාමාන්‍ය පුතුජන ස්වභාවයක්. නිවන් දැකපු නැති මාර්ගඵලයක හිටියත් ඒ කච්චයට ඒ සංකාව දැනෙනවා. ඒ කම්පාව දැනෙනවා. එහෙනම් අපි මේ මාර්ගය නිවැරදි කරලා වඩන්න නම් හැම දෙයක්ම සිත. හැම දෙය තුළම ක්‍රියාත්මක වෙන්නේ සිත. සිත මුල් කොටගෙනයි විශ්වය පවතින්නේ, ලෝකය පවතින්නේ, නාම රූප පවතින්නේ, කර්මය පවතින්නේ, මම පවතින්නේ. සිත නිරෝධයට පත් කෙරුවොත් හැලීමෙන් ගැටීමෙන් සිත නිදහස් කෙරුවොත් එයාට සාපේක්ෂව කර්මයක් පවතින්නේ නැහැ. එයාට සාපේක්ෂව විශ්වාසයක් පවතින්නේ නැහැ. එයාට සාපේක්ෂව නාම රූප පවතින්නේ නැහැ. එයාට සාපේක්ෂව ඉපදීමක් පවතින්නේ නැහැ. එයාට සාපේක්ෂව මේ විශ්වතරලේ කිසිම තැනක දුකක් නැහැ. එනම් මේ සිත නිරෝධයට පත් කරන්න, නිරෝධය තුලින් මේ පැවැත්මෙන් සිත නිදහස් කරන්න අපි වඩන්න ඕන මාර්ගය තමයි කායානුපස්සනාව තුල නිවීම දෙස බලනවා. හැබැයි ඒ දකින හැම නිවීම තුලම, ඒ ස්පර්ශ වන හැම නිවීම තුලම ඇලීමක් ගැටීමක් නැතුව කරන්නට ඕනේ, පුරුදු කරන්නට ඕනේ. එනං වාඩි වෙලා ඉන්නකොට උදකලාවක් දැනෙනවා. අනේ මේ උදකලාව නියමයි, මෙතනමයි මං ඉන්නේ, ආයි මේ තැන යන්නේ නැහැ, මේක තමයි මං හොයපු තැන. මොකද්ද මේ උදකලාව? සංකීර්ණ තැඟ වල මිනිස්සු එනවා යනවා, මේක තමයි හොඳම තැන. දැන් මේ උදකලාව තුළ එයාට හැලීමක් ඇති වෙනවා. මේක නිවීම නෙමෙයි. එයා හිතනවා මේ උදකලාව තුළ මම විවේකයට පත් වුණා. හැබැයි නිරෝධ සමාපත්තියට ආවෙ නැහැ තාම. එයා තාම රහත්ුන්නේ නැහැ. එනම් මේ උදකලාව තුල යා උපාදානය කරගත්තා. ඒක යා විඳින්න තීරණය කළා. ඒක දිගටම පවතින්න ඕනි කියලා බලාපොරොත්තුවක් අදාගත්තා. ඒ උදකලාව තුල යම් කිසි තෘප්තියක් ලබනවා. ඒ උදකලාව එයා සුඛයක් ලෙස, සැපයක් ලෙස බලාපොරොත්තුෙන් ඒක නඩත්තු කරනවා. මෙන්න මේ වැරදි ටික ඒ භාවනා යෝගියා තේරුම් ගන්නේ නැහැ කියලා කියන්නේ ඒ කියන තැනින් ඉදිරියට යන්නේ නැහැ. එනම් උදකලාව අපි තුල පැවැත්මක් ඇති කරනවා, විවේකය අපි තුල පැවැත්මක් ඇති කරනවා, නිෂ්කලංක භාවය අපි තුල පැවැත්මක් ඇති කරනවා, මානසික සුවය ඒ කියන පැවැත්ම ඇති කරනවා. මෙන්න මේ තැන්වල ඒ භාවනා යෝගියට වැරදෙනවා. නිරෝධයට යන කෙනා නිරෝධය පමණයි එයාගේ මතකේ තියෙන්නේ. මේ බාහිර කිසිම දෙයක් එක්ක එයා ගනුදෙනු කරන්නේ නැහැ. අපි මේ ස්ථානේ ඉඳලා කොළඹට යන්න තීරණය කරුවොත් කොළඹට යනකම් කොච්චර දියහැලි හම්බ වුණත් නවත්තන්නේ නැහැ අපි වානේ. මොනතරම් ලස්සන කඳු හම්බ වුණත් නවත්තන්නේ නැහැ වානේ. මොනතරම් ලස්සන තේ කඩවල් හම්බ වුණත් නවත්තන්නේ නැහැ වානේ. හේතු අපේ ගමන තේ කඩේට නවත්තන එක නෙමෙයි, දියහැලි අසල නවත්තන එකයි, කොළඹට ගිහින් නවත්තන එක. එහෙනම් භාවනා යෝගියා නිතරම චිත්තානුපස්සනාවෙන් සිහිය පවත්වන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. මම නිරෝධය වඩන කෙනෙක්. එහෙනම් මේ වඩන මාර්ගය තුල, මේ කමඨාන තුල නිරෝධය වැඩෙනවද? එහෙම නැත්නම් නිරෝධේ නමින් පැවැත්මක් වැඩෙනවද? මේක නිතරම එයා පරික්ෂා කරලා නිවැරදි කරන්න ඕනේ. පරිසරේදී ආ බලනකොට එහෙම ඉතුණා නෙමෙයි, සමහර වෙලාවට හිතෙන්න ඕනේ. එහෙම බලනකොට අපිට හිතෙනවා මෙතනින් පොඩි වැටක් ගන්න ඕනේ. පොඩි බැමි කෑල්ලක් ගාලා පස්තික දාලා ලස්සනට තුනී කරුවාම මේ සෝදාපාලු වෙන්නේ. හැබැයි ඇත්තටම ආස කළු වෙලා නැහැ. වැයි වලාකුළුත් නැහැ, පොදකුත් නැහැ, බොණ්ඩ වතුරක් නැහැ, ලිනුත් වේලිලා. හැබැයි වැයි වලාකුළු ඇදිලා වැස්ස වැලා විශාල වතුර ප්‍රමාණයක් ආවොත් මෙතනින් හොදා පාළු වුණොත් අපි මෙතන බැම්මක් ගන්න ඕනේ කියලා එකක් හිතනවා. ඇත්තටම ඒවා මොකවත් වෙලා නැහැ. එහෙම නැති එකක් පිළිබඳව අපේ සිතේ රූපම වෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ වචනයක් කියන නූපන් කුසල් උපදව ගන්න. දැන් අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත, නූපන් අකුසල්, නූපන් පටිගය, නූපන් හැලීම අපි උපදවනවා. එහෙම දෙයක් වෙලා නැහැ. තාම වයින් නැහැ, වතුර ගලන්නේ නැහැ, වැස්ස කාලයක් ආවේ නැහැ. එහෙම ප්‍රශ්නයක් මොකවත් නැහැ. නමුත් එහෙම දකින්නකොට අපිට රූපම වෙනවා. මෙතන දොරක් දාමු. දොරක් තියෙනවා, යන්නෙන්න පුළුවන්. නමුත් මෙතන දොරක් දාමු. ඇයි? බිත්තිය දකින්නකොට අදහසක් එනවා, ඇඳ දකින්නකොට අදහසක් එනවා, කොට්ටේ දකින්නකොට අදහසක් එනවා, බෙඩ්ෂීට් එක දකින්නකොට මේක සිවුරු රෙද්දෙන් තමයි මාලා තියෙන. හැබැයි මේකට මල් ටිකක් මැවුවා නම් හොඳයි. එහෙම හිතෙනවා. මල් මාණ්ඩ හදාසක් වෙනවා. ඒ මල් සමම්පිච්ච නම් හරි ලස්සනයි. එහෙමත් හදාසක් වෙනවා. ඇයි මේ නාම රූප දියා දකින්නකොට හදාස් පහළ වෙන්නේ? එයා තාම නිවීම දකින්නේ නැහැ. එයා තාම පැවැත්ම දකින්නේ. පරිසරය දකින්නකොට හදාස් වෙන්නේ ඇයි? එයා තාම පරිසරය තුල නිවීම දකින්නේ නැහැ. එයා තාම පැවැත්ම දකින්නේ. ඒ නිසා පැවැත්මට හදාලා නාම රූප එයා තුලින් මතුවෙනවා. ඇසෙනකොට ඇයි හරක එහෙම නෙමෙයි අර පොතේ එහෙම තියෙනවනේ ආවල් සූත්‍රයේ තියෙනවනේ මේ අම්මා තාත්තට මේ උපස්ථාන කරන්න කියලා. එතකොට මේගොල්ලෝ කියනවනේ පුද්ගලික සත්‍යයක් නැහැ කියලා. Tamanta tamangat pitawanda berinam me මේ ලෝකයේ තින් කවුරුත් නැහැ කියලා. එහෙම වෙන්න බෑනේ. මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවනේ අම්මා තාත්තට උපස්ථාන කරන්න. අම්මා තාත්තා ඉන්නවා. නාම රූප තියෙනවා. පුද්ගලික සත්‍ය ඉන්නවා. එහෙම කියලා අපිට එකක් එනවා. හැබැයි මංගල සූත්‍රයේ දේශනා කරනකොට එතනට සාපේක්ෂව එතන අම්මා තාත්තා ඉන්නවා. පුත්‍රෙක් දරුවෙක් කවුරුත් නැහැ. මේ ලෝකේ තමන්ට පීඩෙන්න තමන්ටවත් බැරි කොට තමන්ට කොහෙද දරුවෙක් එතනට සාපේක්ෂව දරුවෙකුත් නැහැ අම්මෙකුත් තාත්තෙකුත් නැහැ. එහෙනම් ඒ අවස්ථාවට අනුව ඒ සිද්ධියට අනුව ඒ පුද්ගලයන්ගේ මානසිකත්වයට අනුව තථාගතයන් වහන්සේ ඒ දේශනා කරන අරමුණට අනුව කාරණාව වෙනස් වෙනවා මිසක් අපි බලාපොරොත්තු වෙන විදිහට හැම කාරණාවම එක විදිහට තියෙන්න ඕනේ කියන එක නෙමෙයි එතන තියෙන්නේ. මෙන්න මේ සෝතේට ඇහෙනකොට අපිට ඒ වගේ අදහස් පහළ වෙනවා නම්, පටිඥන් පහළ වෙනවා නම්, ඒ දේශනා කරන එහෙම නැත්නම් අවවාදන ශාසනා කරන කට්ටියට විරුද්ධව කොඳුරනවා නම් අදහස් එනවා. ඒක එහෙම නෙමෙයි මෙහෙම වෙන්න ඕනේ. ඒක ඒ එදා එහෙමනේ කිව්වේ. එතකොට ඇයි අද මෙහෙම කියන්නේ? එදා එහෙම කිව්වනේ. එහෙනම් ඒකමනේ හදත් කියන්නේ. ඇයි අද වෙන එකක් කියන්නේ? එහෙම අපි විරුද්ධ වෙනවා නම් ඒකට ගැටෙනවා නම් සෝතේ තුල තාම අපි නිවිලා නැහැ. ඒ නිවීම සෝතේ තුල නැහැ. ඒ නිසා තමයි එයා පැවත්ම තුල පොරබදින්නේ. එහෙනම් අපේ ඇසකන දිව නාසය සම කියලා කියන මේ ආයතන පා එකතු වෙලා තමයි කායානුපස්සනාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඇයි අපි කායානුපස්සනාවට අනුව මේ භෞතික දේ දකිනවා? භෞතිකයේ තියෙන ශබ්ද ශ්‍රවණය කරනවා. ගන්ධය ස්පර්ශ කරනවා. රසේ ස්පර්ශය කරනවා. භෞතික දේ පොට්ටබ්බේතුලින් ස්පර්ශ කරනවා. එහෙනම් මේ කායානුපස්සනාවට මේ ඉන්ද්‍රියන් පහම එකඟයි. ඒ හැම දෙයක් තුලින්ම අපි සිතේ ක්‍රියාවලිය දකිනවා නම්, ඒ සිතේ ක්‍රියාවලිය දකිනකොට ඒ ක්‍රියාවලියේ ධර්මතාවය දකිනවා නම්, ඒකේ දැනුම අපි නොදකිනවා නම් කමඨාන නිවැරදි. සිතේ නිවීම දෙස බලනින්න භාවනා යෝගී ඇස් අරගෙන හිටියත් ඇස් වාගෙන හිටියත් ඇවිදගෙන හිටියත් ආන්සි වෙලා හිටියත් ඉඳගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. සතර ඉරියව්වෙන්ම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව දකින දේ එයා තුල වැඩෙනවා නම් ඒ කමඨාන නිවැරදි. ඇලීමකින් ගැටීමකින් තොරව ශබ්දේ ශ්‍රවණය වෙනවා නම් ඒකින කමඨාන නිවැරදි. ඇලීමකින් ගැටීමකින් තොරව එයා ගනුදෙනු කරනවා නම්, ඇසිරෙනවා නම්, ජීවත් වෙනවා නම් ඒ කියන කම්මන්තේ නිවැරදි. මේක වැරදිච්ච පළවෙනි තැන. භාවනා යෝගියෙක් වඩනකොට ගොඩාක් දුරට එයා ඒ කමඨාන තුල ධර්මතාවය නෙමෙයි දකින්නේ. එයා ඒක තුල පවතින දැනුම දකිනවා. එයාට තේරෙනවනේ එක. අන්න ඒ තේරෙන එක හරි කියලා හිතනවා. ඒ තේරෙන්නේ එයාගේ දැනුමට, එයා අල්ලගත්තේ දැනුම. ඒක එයා දකින්නේ. දැන් මම ගාදියා බලනකොට මේ ගයෙ මෙච්චර මේ ප්‍රාණවායු වෙනවා. මේගොල්ලෝ මෙච්චර මේ අපට එවන දෙනවා. මේතරම් පරිසරයේ ලක්ෂණ කරනවා. අපද්‍රව්‍ය වායු ඔක්කොම ටික උරා ගන්නවා. මේ වාතය පිරිසිදු කරනවා. මෙන්න මේ ටික දකිනවා. දැක්කා මට හිතන මම මේ දැන් සම්මාවෙන් දකින්නේ. මගේ සම්මාව හරි දියුණුයිනේ. ඉතර මං ගස් විදියට දැක්කේ. දැන් මට ගොඩාක් කාරණා පේනවා. එයාට වැරදිලා. එයා සම්මාවෙන් දකින්නේ නැහැ. එයා ඒ දකින්නකොට එයාට තේරෙන්නේ ඒ දැනෙන්නේ එයාගේ දැනුමට ඒ දැනුම එයා සම්මාව කියලා උපාදානය කරගෙන. එයාගේ දැනුමට එයා රැවටිලා. මෙච්චර දේවල් මේ විදිහට කටයුතු කරනවා නම් මේ ගස් කොළන් වලින් මෙච්චර උදව් උපකාර අපට ලැබෙනවා නම් අපි මේ ලෝකෙට මොනවද කළේ? මොකවත් කළේ නැහැ. ඒ හඩුව Tamanට පේන්නේ නැහනේ. ගස් කොළන් අසත්පුරුෂයාටත් සත්පුරුෂයාටත් එක විදිහටම ප්‍රාණවායුව දෙනවා. හැබැයි මම හොඳ භික්ෂුවට ලං වෙනවා, නරක භික්ෂුවට, දුස්සීල භික්ෂුවට ගැටෙනවනේ. එලා දකින්නවනේ. යාට ඇත්ත එක ගනුදෙනු කරන්න කැමති නැහනේ. දුස්සීල අය ඇසුරු වෙනවට මම කැමති නැහනේ. එහෙම කියන සේනාසනෙ ඉන්න ඕන නැහැ. යව පන්නනකම මට නිින්ද යන්නෙත් නැහනේ. එහෙනම් ගහේ ඒ ධර්මතාවය මම දැක්කා. මන් තුලින් ඒ ධර්මතාවය මම දකින්නේ. ගයෙන් තේරුම් ගත්ත ධර්මතාවයයි මම බබයක් විතර උසදින මගේ කයෙන් තේරුම් ගත්තේ නැත්තේ. මෙතනේ භාවනා යෝග්‍යයට වැරදිලා තිනවා. මොකද එයා ඒ දකින කාරණාව තුල සම්මාව තුල එයා ධර්මය නෙමෙයි දැක්කේ, නිවීම නෙමෙයි දැක්කේ. එයා දැක්කේ යාගේ දැනුම. එහෙනම් කමඨාන් වඩනකොට භාවනා යෝගින් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මම මේ ස්පර්ශ කරන්නේ නිවැරදිම සම්මාවට අදාළ ධර්මයමද, එහෙම නැත්නම් මගේ දැනුමද, අවබෝධයේද, මට තේරිච්ච ටිකද? මේක තමයි අර වැරදුනා කියලා කියපු කාරණා හතරෙන් එකක්. මේක නිවැරදි කළේ නැත්නම් එයා ජීවිත කාලෙම රාදවල් දෙකේ සතර ඉරියව්වෙන් නිදි මරාගෙන දැනුම ස්පර්ශ කර කර මේක වඩනවා. තේරෙන ටික ඒ අවබෝධ ස්පර්ශ කර කර වඩනවා. නිවීම ස්පර්ශ කරන්නේ නැහැ. මට දැන් මේම පේනවා, ඊට වඩා දැන් ටිකක් නිවීම වැඩි, ඊට වඩා අද නිවීම වැඩි කියලා කියන අද සතුට වෙනවනේ. ඒ කියන්නේ නිවීම එයා විඳින්න පුරුදු වෙනවා. නිවීම කියන එක විඳින එකක් නෙමෙයි, විඳවන එකක් නෙමෙයි, ඒක නිවෙන එකක්. එහෙනම් දවස ගානේ මේ මාර්ගයේ වැඩෙන්න වැඩෙන්න ඒ නිවීම යා භුක්ති විඳිනවා නම්, හැම මොහොතක් ගානේ ඒ නිවීම තුළ යා සැනසෙනවා නම්, ඒ සැනසීම තුළින් එයා නිවනට අලුත් අර්ථකථනයක් දෙනවා. නිවන තුළ සැනසීමක් නැහැ. නිවන තුළ ඇත්තේ නිවීම මිස වෙන කිසිම දෙයක් නැහැ. ඒකට අර්ථකථනයක් නැහැ. එනම් මේ විවේකයේ තුලින් මේ විවේකේ තමයි නිවන කියලා මම හිතනවා නම් මම මට සාපේක්ෂව නිවනට මම වැරදි අර්ථකථනයක් දෙනවා. මේ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ඊට වඩාද නිවුණා, ගිය සතියට වඩා මම නිවිලා, ඉස්සරට වඩා මට තන් තරහා යන්නේ, ඉස්සරට වඩා මම ගැටෙන්නේ, මම ගොඩාක් නිවිලා. මේම තරහා යන්නේ නැති එක නිවීම, ගැටෙන්නේ නැති එක නිවීම කියලා එයා ඒ නිවීමට අලුත් අර්ථකථන දෙනවා නම් එයා නිවීම ස්පර්ශ කළේ නැහැ. එයාගේ දැනුම අවබෝධය නිවීමට සමාන අර්ථකථනයට පත් කළා. නිවීම යනු නිවිලම යනවා. කලින් තරහා ගියා, දැන් තරහා යන්නේ නැහැ. ඇයි? ඒ තරහා නිවිලා ගියා. කෝප පිංගම් පොලේ ගාන්න හිතෙන්නේ නැහැ. කළු ගල කඩනකොට ඒ කළු ගල කැඩෙන්නේ නැත්තම් ඒ කළු ගල විතරක් නෙමෙයි කුටියත් එක්ක කඩන්න හිතෙනවා. ඇයි? තරහා. ඇයි? එයා තාම ඒ ද්වේෂේ නිවිලා නැහැ. සමහර කට්ටියන කෝප්ප කෝදන ඕදන ඕදනේ මඩ වගේ යන්නේ පැල්ලම. අරන් ගැව්වා පොලේ කෑලි කෑලිවට ගියා. මොකද ඒදද යන්නේ. යන්න නැත්තම් පොලේ ගැව්වම හරිද? දැන් කෝප්පෙත් නැහනේ. කලින් පැල්ලමක් එක්ක හරි කෝප්පයක් තිබුණා. දැන් ඒ කෝප්පෙත් නැහනේ. එහෙම තරහා පිරිමා ගන්නවා. රිදි කැල්ල තියන මේ පොඩ්ඩක් ඒක මේ මැවුම ගලවන්න ඕන. ගලවන ගැලවෙන්න. අල්ලලා දෙපැත්තෙන් අදින එන්න. කකුලෙන් පාගලා ඇද්ද බරාස් ගල ඉරුණා. ඒ රෙද්දෙන් වැඩකුත් නැහැ. තරහා. ඒ ද්වේෂය. ඒ තමන් තුළ ද්වේෂය තාම නිවිලා නැහැ. ඒ නිවිලා නැති නිසා තමයි මේ මානසිකත්වය නිර්මාණය වෙන්නේ. භාවනා යෝගියා නිවැරදිව තේරුම් ගන්න ඕනේ තමන් වඩන භාවනාව කමඨාන කුමක්ද කියන එක. ඒක නිවැරදිව තේරුම් නොගත්තොත් එහට එක වඩන්න බෑ. ආහාරය කියන්නේ මොකද්ද, විස කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් එයාට ආහාර ගන්න බෑ. එයා ආහාරය අඳුරන්නේ නැහැ. එහෙනම් අපි තුල පවතින අගුණ, අපි තුල තියෙන අඩුපාඩු හැදෙනකොට යම් කිසි කෙනෙක් සැනසෙනවා නම් ඒකෙන් සෑයීමටපත් වෙනවා නම් ඒ කියන්නේ එයා ඒකට වටිනාකමක් දීලා. කලින් මට හරියට ද්වේෂයනේ, මං හරියට ගැටුණා. දැන් එහෙම ගැටෙන්නේ නැහනේ. ඕවා ගණන් ගන්න නැහැ මම. ඒ කියන්නේ එයා ඒක තුලින් වටිනාකමක් දෙනවා. එයා ඒක තුලින් සැනසෙලා දැන් මම මෙච්චර ශ්‍රේෂ්ඨයි. මාන්නයක් ඒ නඩත්තු කරන්නේ. ඒ හැම දේ තුලින්ම එයා තුල නිවීමකට ගන්න ඕනේ. කලින් මට තරහා ගියා. දැන් මගේ තරහා නිවිලා. ඒ නිසා උන්වහන්සේලා මොනව කරත් මම ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඇයි? ඒ තරහා දැන් නිවිලා. එයා තමයි නිවැරදිව එක සම්මාවෙන් දකින්න කෙනා. එයාගේ කමටාන නිවැරදි. කලින් තරහා ගියා, දැන් තරහා යන්නේ නැහැ මට. කලින් ඕවට හරියට මං ගැටුණා. දැන් ඕවා ගණන් ගන්න නැහැ මං වගේ වැඩක් බලන් ඉන්නවා. දැන් එයා එච්චර ಗುಣ තියනවායි කියලා. එයා තුල එච්චර ಗುಣ වැඩිලයි කියලා. අතන්ට වඩා මෙතන මෙයා ශ්‍රේෂ්ඨින් ඉන්නවායි කියලා. එයාට එයා වටිනාකමක් දෙනවා. ඒ කියන්නේ අද නොදැනුවත්ව මාන්නයක් නඩත්තු කරන්නේ. උත්තරී මනුෂ ධර්මයක් ඒ කියන්නේ. එදා තරහා ගිය මට අද තරහා යන්නේ. ඒ කියන්නේ එදාට වඩා මම අද ශ්‍රේෂ්ඨයි. මේ එයාගේ ಗುಣ ධර්මයක් ඒ කියන්නේ. මනුෂ ධර්මයක් ඒ කියන්නේ. එහෙනම් අපේ ಗುಣ හැදෙනකොට, අඩුපාඩු හැදෙනකොට ඒකම මාර්ගේ වැරදෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අපේ අඩුපාඩු හැදෙනකොට, අපේ දුර්වලකම් නිවැරදි වෙනකොට ඒකම මාර්ගේ වැඩෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මාර්ගේ වැඩෙන්න හේතු හදන්නයි දක්ෂ වෙන්න ඕනේ. මාර්ගේ වැරදෙන්න හේතු හදන්න අපි අදක්ෂ වෙන්න ඕනේ. මේ කායානුපස්සනාව තුළ කයේ නිවීම දෙස බලාගෙන ඉන්න භාවනා යෝගියෙක් වශයෙන් ඔබ වහන්සේ මේ කතා කරපු කාරණාව තුල පරීක්ෂණය කරලා බලන්න විමසන්න. කොතන කොතනද වැරදුනේ? කොයි කොයි තැන්වලදී මොනේ? නිකන් වාඩි වෙලා බලනකොට මට පරිසරය තුලින් මම නිවීමකට ගත්තද අවුරුදු 25කින්වත් ඉවර කරන්න බැරි තරම්. මට එක එක නාම රූප ඇවිල්ලා එක එක වැඩසටහන් ඇවිල්ලා එක එක ඔළුවට පාළ වෙලා එහෙම සංකීර්ණ වුණාද? දකින දේ තුලින් කොයි විදිහටද උනේ? ඇයෙනකොට මං කොයි විදිහටද උනේ? සිතෙනකොට කොයි විදිහටද උනේ? ජීවත් වෙන පරිසරයට සාපේක්ෂව මගේ මානසිකත්වය කොහොමද? මේ හැම දෙයක්ම එකින් එකට ගවේෂණය කරුවොත් තමන්ගේ කමඨාන හරිද වැරදිද දියුණු වෙලාද පිරිහිලාද කියලා තමන්ටම වැටහෙනවා. හැම මොහොතක් ගානේ හැම තප්පරයක් ගානේ හැම ශ්‍රණයක් ගානේම භාවනා යෝගියා නිතරම සිහි කරන්නට ඕනේ තමන්ගේ කමඨානයි තමන් වඩන මාර්ගයයි. අපේ අරමුණ සෝතාපන්න වීම නෙමෙයි, අපේ අරමුණ විවේකයටපත් වීම නෙමෙයි, අපේ අරමුණ උදකලාවටපත් වීම නෙමෙයි, අපේ අරමුණ නිරෝධ සමාපත්තියෙන් දුකෙන් නිදහස් වීම. එතනට යනකම් මේ ලෝකේ කිසිම දෙයකට අපි අහුවෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, එහෙම එකක් අපි නඩත්තු කරන්නෙත් නැහැ, එහෙම කිසිම දෙයකට ලෝකෙන් වටිනාකමක් දෙන්නෙත් නැහැ. එහෙම දෙන්න ගත්තොත් ඒ භාවනා යෝගියා ගැන අපට දුකයි, එයා පිරිනිවන් පාන්නේ නැහැ මේ භවයේ. උදකලාවට වටිනාකමක් දෙන භාවනා යෝගියා පිරිනිවන් පාන්නේ නැහැ. විවේකයට වටිනාකමක් දෙන භාවනා යෝගියා පිරිනිවන් පාන්නේ නැහැ. නිෂ්කලංක භාවයට තැම්පත් භාවයට වටිනාකම දෙන භාවනා යෝගියා පිරිනිවන් පාන්නේ. හේතුව එයා පටු හදාසක් ඇතුළේ ඉන්න කෙනෙක්. එයා එතන සීමා සහිතයි. ලෝකයේ හැමදේම පවතින්නේ නැත්තම් මේ විවේකයක් පවතින්නේ නැහැ කියන එකේ භාවනා යෝගියට තේරෙන්න ඕනේ. මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථීර නැත්තම් මේ උදකලාව ස්ථීරව පවතින්නේ නැහැ. ඒකත් ඒ භාවනා යෝගියට තේරෙන්න ඕනේ. තමන් මේ නිවීම කියලා දකින්නේ තමන්ගේ දැනුම නම් ඒක සැබෑ ධර්මතාවයෙන් නිවීමේ ධර්මතාවයෙන් දකින්න ඕනේ. මම හරියටම නිවීම දක්කයි කියලා මම තේරුම් ගන්නේ ඒ දකින නිවීම තුළ, ඒ ස්පර්ශ වෙන නිවීම තුළ හැලීමක් ගැටීමක් තියෙන්න බෑ. එහෙනම් ඒ හරියටම දැක්කා. මේ කෝපෙදියා මම බලනවා, නිවීමෙන් බලනවා, කයේ නිවීම දෙස බලනවා. කෝපෙදියා බලුවාම ඒක කඩන්න, පොඩි කරන්න, විනාශ කරන්න අදහසකුත් නැහැ. ගන්න, පාවිච්චි කරන්න, අයිති කරන්න අදහසකුත් නැහැ. කෝපෙ දැක්කා, දැක්ක බව දැනගෙන ඉන්නවා. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. එනම් මම මේ කෝපෙ දැක්කේ නිවීමට ගැළපෙන විදියට. ඒකමට අන නිවැරදි. අනේ හොඳ කෝපෙ, මේක මට හොඳයි, රැට වතුර බොන්න. වැරදුනා. එයා හැලීමක් ඇති කරගත්තා. ඒ කෝපයට අයිතිවාසිකමක් ඇති කරගත්තා. එයා ඒකට උරුමයක් කියනවා, වත්කමක් කියනවා. ඒ හැලීම එයා ඒක නිවීමෙන් දැක්කේ නැහැ, ඇවිලීමෙන් දැක්කේ කියන එකට සාක්ෂි දරනවා. ඒ කෝපේ සාක්ෂි දරනවා. මේ විදිහට සලායතන තුලින් කයේ නිවීම දැස බලනකොට හැම ආයතනයක් තුලින්ම වන්න, ගන්ධ, රස, ඕජා මේ හැම එකක් නිස්පර්ශ වෙනකොට ඕජාව ආහාරවල තියෙන රස, ඒව තුලත් සමහර ආහාරවලට අපි හැලෙනවද ගැටෙනවද, ඇලීමකින් ගැටීමකින් තොරව හැමදේම එක විදියටම ගන්නවද, ඒ හැමදේ තුළම ඒ කියන නිවීම තුළ ඒක ස්පර්ශ කරනවද කියන එක අපි පරීක්ෂා කරන්න ඕනේ. සමහර ව්‍යංජන රසයි, සමහර ව්‍යංජන රස නැහැ. හැබැයි මේ ව්‍යංජන අතරපාම එකට මිශ්‍ර කරලා බතුත් එක්ක ඇදුවාම ඔක්කොම එක රසයි. අර කෙළුණු මෙයාට ලැබිලා, මෙයාගේ ඇඹුල් අරයට ලැබිලා ඔක්කොම එක සමානයි. එහෙම එක සමාන කරලා ගන්නකොට දැන් අර ව්‍යංජනයකට අපි දීපු විශේෂ වටිනාකම සමතුලිත වෙලා ඔක්කොම බෙදිලා ගිහිල්ලා. ඈට පේන දේ, කනට හැෙන දේ, සිතට දැනෙන දේ, කයට හැඟෙන දේ එක වෙන්න ඕනේ. අර ව්‍යංජන අතරපාම එකට බත් එක්ක ණුවාම එකම රස. ආයෙ එතන මේකේ රස, මේක රස නැහැ, ඔක්කොම එකම රස. පේන දේ, ඇෙන දේ වෙන වෙනම තියෙනවා නම් අර ව්‍යංජන වෙන වෙනම ගන්නවා වාගේ අරක රස වෙනම දැනෙනවා, මේක රස වෙනම දැනෙනවා. එයා තාම පවත්ම තුල ඉන්නේ. එයා තාම පවතිනවා. එයා තාම ආර්ය ජාතියට ඇවිල්ලා නැහැ. රට්ටපුරුෂ පුද්ගලයා කියන මේ පුද්ගලයෙන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා යට වෙන වෙනම දැනෙන්නේ. දෙකම එකට දැනෙන්න ඕනේ. ඊතුරු අඩු තුනත් අපි ඉදිරි කාලයේ සාකච්ඡා කළ නිවැරදි කරමු.